Now are we ready for today? අද දවස උදෙසා අපි සූදානම්ද? You know, we did some beautiful teaching. අලංකාරී ගැන්වීම් කිහිපයක් කරා. We thank our God for our man of God Pastor Chris. දෙවියන් වහන්සේගේ මනුෂ්‍ය පාස්ටර් ක්‍රිස්ට අපි ස්තුති කරනවා. When a prophet gives a word to the nations, දේශයන් උදෙසා ප්‍රපේතම වෙරේ වචනයක් දුන්නහම, it's important to take note of that word and study it and understand it and enter into it. ඉතා වැදගත් එම වචනය අධ්‍යයනය කළා එම වචනය තේරුම් අරගෙන එම වචනය තුලට ඇතුල් වීම because in that word the ability is in that word මන්දේ වචනය තුල හැකියාව තිබෙන නිසා I said the word works මං කිව්වා වචනය ක්‍රියා කරනවාමයි when you receive the word will work in you for you වචනය ඔබගේ ආත්මයට ලබා ගත්තාම වචනය ඔබ උදෙසා ක්‍රියා කරනවාමයි and it will manifest in you and through you oba tula saha oba tulin ema wachaneya prakasha wenawai vita so see, that is why we are paying extra importance you know to this word the year of the supernatural suba uttaritara vasare api wedi avadanayak yomu karanne mema wachana kerehi ema nisai you know last week I was sharing some beautiful things alankara deval kihipayak oba wetata genawa giya sathi now if you didn't come last week or even if you came you must get the CD of that ඔබ ගිය සතියේ ආවනම් නැතත් ඔබ ගිය සතියේ ඉගැන්වීමේ CD එක ලබා ගන්න අවශ්‍යයි. You know, I was teaching how the people of Israel received 3 years of harvest in 1 year. මම ඉගැන්නුවා ඔබට ඊශ්‍රායල් ජනතාව අවුරුදු 3ක අස්වැන්න එක අවුරුද්දකින් ලබා ගත්ත ආකාරය. Because the Lord said I will command my blessing on you. මන්ද දෙවියන් වහන්සේ කිව්වා මාගේ ආශිර්වාදය මම අණ කරනවා කියලා ඔබගේ ජීවිතය මතට. When God commands his blessing on your life. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආශිර්වාදය අණ කරාම ඔබගේ ජීවිතයට. You cannot figure it out with your human mind or intellect. ඔබගේ මනුෂ්‍ය ඒ මානසිකත්වයෙන් බුද්ධියෙන් ඔබට මේ දේ පැහැදිලි කර ගන්නට බෑ. 3 years of harvest in 1 year අවුරුදු 3ක අස්වැන්න එක අවුරුද්දකින් How is this possible? කෙසේද මේ දේ වෙන්න පුළුවන්? Can God do it? දෙවියන් වහන්සේට පුළුවන් ද මේ දේ කරන්න? Yes, God is able to do it. ඔව් සැබවින්ම උන්වහන්සේට හැකියාව තිබෙනවා මේ දේ කරන්නට. You know that is why he said it. ඒක තමයි උන්වහන්සේ මේ දේ කියා සිටියේ. If God has said it. දෙවියන් වහන්සේ කියා ඇතනම් යම් දෙයක්. It is possible. එය කළ හැකියිමයි. The Bible says all things are possible with God. දෙවියන් වහන්සේ සමග සියල්ල කළ හැකි කියලා දේව වචනේ සඳහන් වෙනවා. Because God cannot lie. මන්ද දෙවියන් වහන්සේට බොරු කියන්නට බැරි නිසා. In the book of Numbers chapter 23 verse 19. ගණන් කතාවේ 23 වන පරිච්ඡේදයේ 19 වන පදේ. Book of Numbers chapter 23 verse 19. It says God is not a man. දෙවියන් වහන්සේ මිනිසෙක් නොවේ. Do you know God is not a man? ඔබ දන්නවද දෙවියන් වහන්සේ මිනිසෙක් නොවන බව? That he should lie. උන්වහන්සේ බොරු කියන්නේ නැහැ. God cannot lie because he is not a man. දෙවියන් වහන්සේට බොරු කියන්නට බෑ මන්ද උන්වහන්සේ මිනිසෙක් නොවන නිසා. He is God. උන්වහන්සේ දෙවියන් වහන්සේමයි. No a son of man that he should repent or feel sorry he said that. උන්වහන්සේ දේ ඉෂ්ට කතා කළ දේ ඉෂ්ට නොකරනසේක. He said has he said and he will he not do it? උන්වහන්සේ or has he spoken and will he not make it good unwahanse ki de nokarana sekda unwahanse katha kala de ishta nokarana sekda it's not possible for god to say something and not do it e wenna bari deyak unwahanse yam deyak kiwwanam e de nokara sitida it is possible for man to say something and not do it wiya hakide thamai manushyata puluwan yam deyak karanawa kiyala kiyala නොකර සිටින්නට But with God he cannot say something and not do it because he is God. දෙවියන් වහන්සේ සමග උන්වහන්සේ කිව්වා නම් යම් දෙයක් කරනවා කියලා උන්වහන්සේ ඒ දේ නොකර සිටින්නේ නැහැ මන්ද උන්වහන්සේ. So if he has said this is the year of my supernatural this is my supernatural year. උන්වහන්සේ කිව්වා නම් මේ මාගේ සුභාඋත්තරීතර වසරයි කියලා. It is going to be my supernatural year. මේ මාගේ සුභාඋත්තරීතර වසර වෙන්න යනවාමයි. Hallelujah. Hallelujah. It is not because I am saying it. මම කියන දේ නිසා නෙවෙයි. Because I am saying what God has said it. මම කියන්නේ දෙවියන් වහන්සේ කියා ඇති දේ නිසා. Hallelujah. Hallelujah. Say God has said that. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ මේ දේ කියා ඇත. Because of that I am saying it now. එම නිසා මම දැන් මේ දේ කියා සිටිනවා. This is my year of supernatural. මේ මාගේ සුභාඋත්තරීතර වසරයි. This is my year of the supernatural. මේ මාගේ සුභාඋත්තරීතර වසරයි. Hallelujah. Hallelujah. And we also saw අපි තවත් දැක්කා the story of Daniel and the three young men. Daniel සහ ඒ තරුණයන් තුන්දෙනා ගැන. They were given only vegetables to eat. එළවලු විතරයි ඔවුන් කන්න තෝරගත්තේ. While all the others ate all the food from the palace. අනිත් සියලුම දෙනා රජමාලිගාවේ ඒ භෝජනය තමයි ආහාරයට ගත්තේ. But when they tested, නමුත් පරීක්ෂා කරලා බැලුවහම they found that these young people were 10 times better. මේ තරුණයන් දහ ගුණයකින් වඩා ශක්තිමත්ව සිටියා. In their knowledge, in their intelligence, in their physical ability. ඔවුන්ගේ දැනුම, ඔවුන්ගේ ශාරීරිය තුල සහ ඔවුන්ගේ බුද්ධිය තුල 10 times better. දහ ගුණයකින් ඔවුන් වඩා යහපත්. Say 10 times better. ඔබ කියන්න දහ ගුණයකින් වඩා යහපත්. Hallelujah. Say I'm 10 times better. ඔබ කියන මම දහ ගුණයකින් වඩා යහපත්. Hallelujah, because God has strengthened me. දෙවියන් වහන්සේ මට ශක්තිය දී ඇති නිසා. Hallelujah. Hallelujah. That's why we said in 1 year you can receive what you could not do for 10 years. ඒකයි අපි කියන්නේ එක අවුරුද්දකින් ඔබට ලබා ගන්න පුළුවන් අවුරුදු 10කින් ඔබට කරන්න බැරි වෙච්ච දේ. Hallelujah. Hallelujah. They were greater and they were better. ඔවුන් වඩා විශිෂ්ට වුණා වඩා යහපත් වුණා. If 2017 was a good year for you. 2017 වසර ඔබට යහපත් අවුරුද්දක් වුණා. If 2017 was a great year for you. 2017 වසර අනර්ග වසරක් වුණා. 2018 is going to be greater. Hallelujah. 2018 වසර වඩා ශ්‍රේෂ්ඨ වෙන්නට යනවා. Hallelujah. You're going to be stronger. ඔබ වඩා ශක්තිමත් වෙනවා. You're going to be more healthier. ඔබ වඩා නිරෝගී වෙන්න යනවා. You're going to be more prosperous. ඔබ වඩා සඵලවත් වෙන්නට යනවා. Hallelujah. Hallelujah. That is what God can do in your life. කරන්න පුළුවන් දේ මෙයයි ඔබගේ ජීවිතේ. That is what God can do in your life. දෙවියන් වහන්සේට ඔබගේ ජීවිතේ කරන්න පුළුවන් මෙය. Say God can do it in me. ඔබ කියන්නේ දෙවියන් වහන්සේට ඒ දේ මා තුළ කරන්න පුළුවන්. Say God can do it. Hallelujah. ඔබ කියන්නේ දෙවියන් වහන්සේට. God can do it. Hallelujah. උන්වහන්සේට කළ හැකි. And it is by grace. ඒ අනුග්‍රහය කරන කොට. It is by grace. අනුග්‍රහය කරන කොටගෙනයි. Grace alone. අනුග්‍රහයෙන් පමණයි. Hallelujah. Hallelujah. Praise God. ප්‍රශංසා වේවා. And then we also saw the story of Zerubbabel. Zerubbabel ge kathawa api dakka. The building of the house of God. Devyan wahanse ge gruhe goda nagi. And God said through the prophets. Devyan wahanse propetamayan varayan gen kiwwa. You even as you laid the foundation. Oba attiwarama tabuwa. You are going to complete it. Obe de sampurna karanna yanawa. You are going to bring the capstone. Obe e pradhana gala avasana gala oba damannata yanawa. And this house mema gruhaya is going to be greater than the former house. Vada shreshtha wenawa vada anartha wenawa. The glory is going to be greater. Prathama gruhayata vada manda mahimaya vada wedi nisa. Hallelujah. This year we are going to complete our new building. Amen. Me avurudda ape nava goda nagilla api sampurna karanawa. You know, last year we laid the foundation stone. ගිය අවුරුද්දේ අපි අත්තිවාරම් ගාල තැබුවා. This year we are going to bring the capstone. Amen. මේ අවුරුද්දේ ප්‍රධාන ගාල අවසන් ගාල අපි තියන්න සූදානම්. And people ask, how did you do it? මිනිස්සු අහයි අපෙන් කොහොමද මේ දේ කරේ? Who gave the money? කවුද සල්ලි දුන්නේ? How did you get the money for it? කොහොමද ඔබට මුදල් ලැබුණේ මේ අලුත්? How did you do it so beautifully? අලුත් ගොඩනැගිල්ල සාදන්න මෙච්චර අලංකාරත්වෙන් කරේ කොහොමද? Oh, this building is so glorious. ඕ මේ අලුත් ගොඩනැගිල්ල මහිමාන්විතයි. It is more glorious than the former building. වඩා මහිමාන්විතයි මේ පරණ ගොඩනැගිල්ලට වඩා. And we are going to shout. අපි මොරගසන්නට grace grace අනුග්‍රහය අනුග්‍රහය it is by grace අනුග්‍රහය තුලිනුයි it is by grace අනුග්‍රහය තුලිනුයි it is not by power බලයෙන්වත් it is not by strength ශක්තියෙන්වත් නෙවෙයි it is by the holy spirit සුදාත්මයන්න් by my spirit says the lord සුදාත්මයන්න් වහන්සේ it is by my spirit says the lord සුදාත්මයන්න් වහන්සේ කරන කොටගෙනයි the holy ghost power is working for us සුදාත්මයන්න් වහන්සේගේ බලය අපි උදෙසා ක්‍රියා කරනවා we are unstoppable අපිව නවත්වන්න බැරි කණ්ඩායම we are unstoppable ඔබ කියන්න අපි නවත්වන්න බැරි කණ්ඩායම because god in me is unstoppable මන්ද දෙවි මා තුල සිටින දෙවියන් වහන්සේ නවත්වන්නට බැරි නිසා god in us is unstoppable අපි තුල සිටින දෙවියන් වහන්සේ නවත්වන්න බැරි දෙවි කෙනෙක් hallelujah hallelujah you know, we are living in the last days api avasan kale sithin where the glory of god is going to be far greater than the past 2000 years deviyan wahansege mahime wada ihalai pasugi avurudu ලක්ෂයකට වඩා. You know that the coming of the Lord is so near. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ පැමිණීම ඉතාමත්ම ළඟයි. The Lord is about to come. දෙවියන් වහන්සේගේ පැමිණීම ළඟයි. You know as I said earlier, Israel is celebrating their 70th year. මම කිව්වා කලින් ඊශ්‍රායල් දේශය ඒ 70 වෙනි අවුරුද්ද සමරනවා කියලා. And the Lord is about to do something marvelous. දෙවියන් වහන්සේ පුදුම දෙයක් කරන්න. This year already he has begun to do things. දෙවියන් වහන්සේ මේ අවුරුද්ද දැනටමත් පුදුම දේ කරන්න. This tiny nation of Israel. තිබෙන්නේ මේ කුඩා දේශයේ ඊශ්‍රායල්. Is the most advanced technologically, agriculturally, medically. There's no other nation in the world that can be compared to Israel. Israel deshe taakshane athin weva krushi karma athin weva e saukhya devalin weva o nehma deken ita tiunuwa idirien diunu ratak Israel deshe. Even they are more advanced than United States. E Amerikawatat wada idirien sitinne me sielu de thula Israel deshe. In defense technologies. E wagema hamuda ආරක්ෂක ඒ දේවල් තුනක් You last week if you were following the news ඔබ ප්‍රවෘත්ති The Prime Minister of India Modi ඒ ඉන්දියාවේ and the Prime Minister of Israel they met together ඒ ඊශ්‍රායල් අගමැතිතුමා එකට හම්බුණා and India is buying technology you know such a big country like India is buying technology from Israel ඒ ඉන්දියාව ඉතා විශාල දේශයක් ඔවුන් තාක්ෂණය මිලදී ගන්නවා ඊශ්‍රායල් දේශයෙන් Did you see that? Have you heard that? ඔබ දැක්කද ඒ දේ සිදුවෙනවා? This is prophetic. මේක ප්‍රොපේතමය. And the Bible says any nation that deals with Israel is going to be blessed. බයිබලයේ කියනවා ඊශ්‍රායල් දේශය සමග ගනුදෙනු කරන ඕනෑම දේශයක් ආශිර්වාද ලබනවාමයි. And India has said now. ඉන්දියාව කියා තිබෙනවා. Has told Israel. ඊශ්‍රායල් දේශයට. We will help you to have influence in Asia. අපි ආසියාවේ බලපෑමක් ඇති කරන්න ඔබට උපකාර කරනවා කියලා. In Japan, in Bangladesh. ජපානයේ බංගලාදේශයේ. In Afghanistan in these nations. මේ දේශයන් වල. And that is prophetic. ඒක ප්‍රොපේතමයයි. So that means the blessing of God is going to come to Asia. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය පැමිණෙනවා ආසියාවට. Including Sri Lanka. ලංකාව ඇතුළුව. Including Sri Lanka. Sri Lanka දේශය ඇතුළුව. Because we have a uniqueness Sri Lanka because we got our independence the same year that Amen. Israel was formed as a nation manda sri lanka deshe visheshatwayak tibenawa e israel ta nidahasa labitcha avuruddema tamai sri lanka desheta tat nidahasa labila tibenne hallelujah hallelujah you watch israel these days oba me dawassala hondata avadane yomu karala balanna god's calendar god's agenda for the end times is on israel දෙවියන් වහන්සේගේ කැලෙන්ඩරය ඒ අවසාන කාලයට තිබෙන සැලසුම් ඊශ්‍රායල් මත සිද්ධ වෙනවා මේ දවස්වල. And another thing තවත් දෙයක් තමයි. In 1968, you know, Jerusalem was annexed by Israel. 1968 Jerusalem ඊශ්‍රායල් දේශය සමග අත්පත් කරගෙන තිබුණේ. And this year is the 50th year. මේ අවුරුද්ද 50 වෙනි අවුරුද්ද. And I was teaching 50th year is a year of jubilee. Amen. 50 වෙනි අවුරුද්ද ගිය සතේ මං කිව්වා සැමරීමේ අවුරුද්ද කියලා. Hallelujah. Where God is going to do the supernatural things. දෙවියන් වහන්සේ සුභා උත්තරීතර දේ කරන අවසර. And before the Lord's second coming. දෙවියන් වහන්සේගේ දෙවෙනි පැමිණීම ප්‍රථමයෙන්. The biggest revival in the world is going to take place just before God the coming of Jesus. යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට ප්‍රථමයෙන්ම තමයි මුළු ලෝකයේම ඒ නැවත the harvest is going to be just before the Lord Jesus comes back pibidima e aswanna mahat aswannak deviyan wahanse udesa api labannata yanne yesus wahansege deveni and it's happening already prathamen danatamat e de siduwemin pavatina ape deshe pawa e de siduwemin pavatina you know churches have been filled up as never before kavadakatat wada deviyan wahansege sabawa piri tiri yana the openness of the gospel is amazing all over the world subaranchira dibena viruta bawa itamatma pudumai even nations like Iran the Lord is shaking up hallelujah Iran wage deshayan pawa deviyan wahanse solawamin pavatino hallelujah even in the Islamic nations Islam deshayan hi pawa they have realized that there's something different in the name of Jesus Jesus wahansege name tule wenasak athi bawun eethu hallelujah Praise God. Prashansa. Praise God. Prashansa. There is no other name but the name of Jesus. Vena kisima namayak naha Jesus yana namayata arena. And God is shaking the world these days. Deviyan wahanse lokaya solomumin pavathinawa me dawas. So let's be awake these days. Api avadiva sitimu me dawas wala. Spiritually alive for God. Aathmikawa deviyan wahanse udesa jeevamanawa sitimu. Giving God the place that is due to him. Deviyan wahanseta sudusu sthane un wahanseta demin sitimu. Because he's going to come back at a time we are not aware of. Api nodan වත්ම සිටින අවස්ථාවක දෙවියන් වහන්සේ එක ෂණයකින් පැමිණෙන්නට යනවා. In English they say don't get caught napping. නිදාගෙන ඉඳලා අහුවෙන්න එපා. And when the Lord comes don't get caught spiritually napping. දෙවියන් වහන්සේ ඒ පැමිණෙනකොට නැවත වාරයක් ඔබ නිදාගෙන ඉඳලා අහුවෙන්න එපා. Hallelujah. You'll miss it. ආත්මිකව නිදාගෙන ඉඳලා. You'll miss it. ඔබට අතපසු වේවි. You will miss it. ඔබට අතපසු වේවි. Hallelujah. Hallelujah. Let the oil in you burn strong. ඔබ තුල ඇති ඒ තෛලයට ඔබ ගින්න දැවෙන්න ඉඩ සලස්වන්න. The fire of the Holy Spirit, let it burn inside. ශුද්ධාත්මයන් වහන්සේගේ ගින්න ඔබ තුල දැවෙන්නට ඔබ ඉඩ සලස්වන්න. Hallelujah, it's not by might, it's not by power. It is by my spirit, says the Lord. දෙවියන් වහන්සේගේ ආත්මය කරුණ කොටගෙනයි. Praise God. I'm excited about these days. උද්‍යෝගයෙන් සිටිනවද මේ දවස් පිළිබඳව? Exciting times are here. උද්‍යෝගීමත් කාලයක් පැමිණ ඇත්තේ. In Ezekiel chapter 47 Ezekiel පොතේ 47 Let's go to verse 12. දොලස්සුනි පාදයේ දෙස බලමු. Now in this there's a lot of truth in Ezekiel 47. බොහෝ සත්‍යතාවයන් තිබෙනවා මෙම පරිච්ඡේදයේ. But let's go to verse 12. දොලස්සුනි පාදයේ දෙස බලමු. What's happening here? කුමක්ද මේ ස්ථානයේ සිදුවෙන්නේ? He's speaking about the river. ඒ නදිය ගැනයි කතා කරන්නේ. The river that is flowing from the temple, from the house of God. පූජා ස්ථානයේ සිට ගලාගෙන එන මෙම නදිය. Which is flowing from the sanctuary. ඒ ශුද්ධ ස්ථානයේ සිට and it says along the bank of the river on this side and the other will fall will grow all kinds of trees used for food their leaves will not wither and their fruit will not fail they will bear fruit every month amen because their water flows from the sanctuary amen. Their fruit will be for food and their leaves for medicine. ගඟලගේ දෙපැත්තේම එහි අද්දර සියලු ආකාර ඵල ගස් වැවෙන්නේය. ඒවායේ කොළ වේලෙන්නේවත් ඒවායේ ඵල වරන්නේවත් නැතිව හැම මාසෙම අලුත් ඵල දරන්නේය. මක් නිසාද ඒවායේ වතුර ශුද්ධ ස්ථානයෙන්ම නික්මෙන්නේය. ඒවායේ ඵල ආහාර පිණිසත් ඒවායේ කොළ සුව කිරීම පිණිසත් වන්නේය. So he's speaking about this river. මේ නදිය ගැනයි ගඟ ගැනයි කතා කරන්නේ. And on the both sides of the banks ඒ ගඟ දෙපැත්තෙම are growing all kinds of trees. විවිධාකාරයේ ගස් වැවෙනවා. And he says the fruit is for food. ඵල ආහාරය පිණිසයි. And they will bear fruit every month. හැම මාසයකම මේ ගස් ඵල දරනවා. The fruit will not fail. That means there's no time that there is no fruit. ඒ ඵල නොදරන කිසිම කාලයක් නැහැ. And they said the reason is because their water flows from the sanctuary. ඒ හේතුව තමයි ශුද්ධ ස්ථානයෙන් වතුර නික්මෙන නිසා. The water is flowing from the sanctuary. ශුද්ධ ස්ථානයෙන් තමයි වතුර ගලාගෙන පැමිණෙන්නේ. Because of this water. මේ වතුර නිසා. Because of this water. මේ වතුර නිසා. The trees beside the banks. ඒ ගඟ දෙපැත්තේ තිබෙන ගස්. Are fruitful. ඵලදායි. And their leaves are not withering anymore. ඒ කොළ කවදාකවත් වියලෙන්නේ නැහැ. The Bible says their fruit will be for food. ඔය ඒ ගස්වල ඵල ආහාරය සඳහායි. And the leaves for medicine. කොළ සුවය සඳහායි. Did you see that? ඔබේ දේ දැක්කද? The leaves for medicine. කොළ සුවය ඖෂධයක් ලෙස අපට ගන්න පුළුවන්. Now what is he talking about? කුමක්ද මෙතන කතා කරන්නේ? You know what is this water that flows from the sanctuary? මේ ශුද්ධ ස්ථානෙන් ගලාගෙන එන ජලය කුමක්ද? What is this sanctuary is talking about? කුමක්ද මේ ශුද්ධ ස්ථානය මෙතන කතා කරන? Many years ago I remember we were singing a song. අවුරුදු ගණනාවකට ප්‍රථමයෙන් අපි මේ ගීතිකාව ගායනා කළා. about my life being a sanctuary for God. මගේ ජීවිතය දෙවියන් වහන්සේ උදෙසා ශුද්ධ ස්ථානයක් වීම පිළිබඳවයි. Because of the Holy Spirit that lives in me. මා තුළ ජීවත් වන ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. The Bible says our bodies are the temple of the Holy Ghost. බයිබලයේ කියනවා අපගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. Hallelujah. Hallelujah. Your body is the temple of the Holy Ghost. ඔබගේ ශරීරය දෙවියන් වහන්සේගේ මාලිගාවයි. You are a sanctuary for unto God. දෙවියන් වහන්සේ උදෙසා ඔබ ශුද්ධ You are a sanctuary unto God. ඔබ දෙවියන් වහන්සේ උදෙසා ශුද්ධ ස්ථානයක්. Because of the Holy Spirit that lives in you. ඔබ තුල ශුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙන නිසා. You know that's why our bodies are so important. ඒකයි අපගේ ශරීරය ඉතා වැදගත් වන්නේ. That's why we need to offer our body as righteousness unto God. ඒකයි අපගේ ශරීරය දෙවියන් වහන්සේ උදෙසා ධර්මිෂ්ඨකම හැටියට අපි උන්වහන්සේට පූජා කළ යුත්තේ. And it says this river that flows from this water from this sanctuary. මේ ශුද්ධ ස්ථානෙන් ගලාගෙන එන වතුර is able to bring life jeevanaya nikut karanawa is able to bring fruitfulness paladai bhave nikut karanawa hallelujah hallelujah everything that is dead is going to come alive maraniya sielu de jeevanaya labenawa mai everything that is not fruitful is going to be fruitful paladai nati sielu de paladaranawa mai because the water flows from the sanctuary manda shuddha sthanen jalaya galagene ena nisa now Jesus is speaking about this sanctuary Jesus wahanse me shuddha sthanaya gana katha karanawa Testament. Alut givisume in the Gospel of John chapter 7. Yohan pote 7 wana parichede. Verse 37. 37 wana pade. Jesus is speaking on the great day. Jesus wahanse katha karanawa e. On the feast. Mangalle. He said on the last day. Antima davase. On the last day. Antima davase. Of that great day of the feast. Mangalle mahattu davase. Jesus stood and cried out saying. Jesus wahanse nagita shabda nagami. He's crying out, he's shouting to the people. Wahanse moragasuwa senaga udessa. Because he's saying, he's announcing something powerful. Manda balawat deyak Jesus wahanse senagata kiya sitinawa me mohothe. All people need to hear and to receive. Hama manushyekutuma me de asannata awashya vela thibuna. He's saying if anyone is thirsty. Unwahanse kiwa yameku pipasa atte nam It is speaking to the thirsty ones e pipasen sitina senagu desai me katha karanne who are thirsty for god devyan wahanse udesa pipasen who are thirsty for spiritual reality atmika yatharthayan udesa pipasa He said come unto me and drink ma langata avit biwa come unto me and receive ma langata avit oba labanna come unto me and receive ma langata avit magen labanna and 38 he says he who believes in me amen 38 වෙනි පදයේ කියනවා මා කෙරෙහි අදහන්න. As the scripture has said. ලියවිල්ලෙහි ලියා ඇති ආකාරයට. Out of his belly in King James. King James පරිවර්තන. Out of his belly I need the King James. Out of his belly. ඔහුගේ ඇතුළාන්තයෙන් rivers of living water. ඇතුළාන්තයෙන් ජීවනදායක වතුර ගලාගෙන එන්නේ. Out of his belly. ඔහුගේ ඇතුළාන්තයෙන්ම. ඔහුගේ බොක්කෙන්ම. Out of his belly. ඔහුගේ බොක්කෙන්ම we flow rivers of living water ජීවනදායක නදිය ගලාගෙන එනවා this is the river that Ezekiel was talking about Ezekiel කතා කරේ මෙවැනි ගංගාවක් ගැන Ezekiel was talking prophetically ප්‍රොෆෙටමේ ලෙස Ezekiel කතා කරා but Jesus is saying now the river is come now Jesus වහන්සේ කියනවා දැන් ගංගාව පැමිණ ඇත the time has come to receive to drink of the river වෙලාව පැමිණලා තිබෙන්නේ මේ ගංගාවෙන් බොන්නට as you drink of that river අපි බොනකොට ඒ ගංගාවෙන් There is a river that is flowing from inside of you. අපි ඇතුළාන්තයෙන් ගලන නදියක් තිබෙනවා. Your sanctuary which is your spirit. ඒ ශුද්ධ ස්ථානය තමයි ඔබගේ ආත්මය. Your life is a sanctuary now. ඔබගේ ජීවිතය ශුද්ධ ස්ථානයක්. And from your spirit the overflow is coming out. ඔබගේ ඇතුළාන්තයෙන් පිටස්තරයට පැමිණෙනවා. Verse 39. 39 වෙන පදය. Jesus explains again. යේසුස් වහන්සේ නැවත වාරයක් විග්‍රහ කරනවා මේ දේ. Verse 39. He says But this he spoke of the spirit which they that believe on him should receive for the holy spirit was not yet given because Jesus was not yet glorified unwahanse mese kiwe taman adaha gatte un visin labannata sitiya aathmayanan ganeya mak nisada Jesus wahanse e taakma mahimeyata no pemini bævin e taakma aathmayan nodena laddeya Jesus was not yet glorified. Jesus wahanse thawamath mahimeyata pat vela thibun neha. Because he was still living as a man and manda manushyek hatiyata Jesus wahanse jeevathwa sitiya nisa. But he says this was that This is the spirit which they that believe on him should receive. මා කරෙහි අදහන්නා මෙම ආත්මය ලබයි කියලා යේසුස් වහන්සේ කිව්වා. When you believed in Jesus. ඔබ යේසුස් වහන්සේව විශ්වාස කරන විට. You receive that Holy Spirit. ඔබ ශුද්ධාත්මයන් වහන්සේව ලබනවා. That Holy Spirit came to live inside you. ශුද්ධාත්මයන් වහන්සේ පැමිණියේ ඔබ තුල ජීවත් වෙන්නටයි. That Holy Spirit came to live inside of you. උන්වහන්සේ පැමිණියේ ඔබ තුල ජීවත් වෙන්නටයි. Hallelujah. Hallelujah. And that river now is inside of you. දැන් ඒ ගංගා ඔබ තුලයි තිබෙන්නේ. Now how does this river come out? කොහොමද මේ ගඟ ඔබ ඇතුලෙන් එළියට එන්නේ? How does the river flow from inside to outside? ඒ ගංගාව ඇතුලාන්තයෙන් පිටස්තරයට කෙසේද ගලන්නේ? It is by your words you speak. ඔබගේ වචන කారణ කොටගෙනයි. The words when you are filled with the Holy Ghost. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් පූර්ණව සිටින කොට. When you drink of the Holy Ghost, Holy Spirit. ඔබ ශුද්ධාත්මයන් වහන්සේගෙන් බොන විට. When you are drink of the Holy Spirit. ශුද්ධාත්මයන් වහන්සේගෙන් ඔබ බොන විට. When the Holy Spirit takes control of your life. ශුද්ධාත්මයන් වහන්සේ ඔබගේ ජීවිතේ පාලනයට එනකොට and when you speak words ඔබ වචන නිදහස් කරන විට your words are not ordinary ඔබගේ වචන සාමාන්‍ය වෙන්නේ නැහැ Jesus said the words that I speak to you යේසුස් වහන්සේ කිව්වා මා කතා කරන වචන ඔබ දෙස spirit and life ආත්මය ජීවනය The words that I speak mama katha karana wacana are not human words manushya wacana nevey it is words of the spirit aathmayanan wahansege wacana it is able to make spiritual impact in people's lives aathmika bala payamak athi karanna puluwan e wacana karana kota gena manushya jeevithe ema wacana wala jeevanaya thibenawa everything that is dead will come alive as those sielu maraniya de e wacana karana kota gena jeevanaya labenawa you know that's why when jesus was on this earth eka yesus wahanse he just spoke the word he witte unwahanse wachane katha kara he spoke the word unwahanse wachane katha kara he didn't pray for the sick unwahanse rogi nu desa yaaknya kare ne he said be healed unwahanse kiwa suela ban he said rise up and walk oba negita evidinna hallelujah he said arise oba negitinna and the words had life e wachana wala jeevane thibuna in the same way now e aakarenma den in the same way now e aakarenma den because the holy spirit lives in us shudhatmayanan wahanse oba thula jeevit wenna when we are drunk in the holy ghost api shudhatmayanan wahanse again beela sitina vita when we are filled with the holy ghost api shudhatmayanan wahanse again purna vi sitina vita and we speak god's word api devyan wahanse ge wachana katha karana kota it is able to bring life hallelujah e de kar wachana karana kota gena jeevane it is able to bring healing suya nikma It is able to bring miracles. Has come nikma wenawa. Hallelujah. Hallelujah. And this is for every Christian. Hama kithuna ekutuma me de adala. For anyone who believes. Adahanna usiyallanta. That means you are able to receive it. ekiyana obata e de labannata puluwan and you are you can be that river that flows into people's lives obata puluwan e gangawa wenna annayage jeevithaye galanna everyone that you meet hallelujah oba muna gasena hama kenekutama will receive life because you are speaking words of life e jeevanaya labanna puluwan oben manda oba jeevanaye wachana nidahas karana hallelujah hallelujah hallelujah ribosatalabasike e ribosatalaba ribosatalaba liboso baba yesherebo oh this hour has come now we prosantaraba we are that living sanctuary we are that living sanctuary Say, I am that living sanctuary. Out of my belly. Mama ye pujasthane. Out of my belly. Gushing out rivers of water. Gushing out words of life. You are not ordinary. You are not an ordinary person. You are a life giver. You are a life giver. Rasatava santarolubu. Hallelujah. It is time for the Christians to rise up. කිතුරුවන්ට නැගිටින්නට කාලය පැමිණිලා තිබෙනවා. It is time for the sons of God to show up. දෙවියන් වහන්සේගේ පුත්‍රයන්ට ප්‍රකාශ වෙන්න කාලය පැමිණිලා තිබෙනවා. It is not a time to go back behind. පිටිපස්සට යන්න කාලයක් නෙවෙයි. It is time to advance. Hallelujah. අපිට ඉදිරියට යෑමට කාලය පැමිණිලා තිබෙනවා. Hallelujah. To be world changers. ලෝකය වෙනස් වන්නන් වෙන්න. To be world changers. ලෝකය වෙනස් වන්නන්. Because the Lord is going coming soon. දෙවියන් වහන්සේ නැවත ඉක්මනින් පැමිණෙන නිසා. And he's pouring out his spirit. උන්වහන්සේගේ ආත්මය වහවන නිසා. He's pouring out his spirit on all flesh. උන්වහන්සේ සියලු මාංශය මත උන්වහන්සේගේ ආත්මය වහවන නිසා. This is the time where the Holy Spirit is being poured out. ශ්‍රද්ධාත්මයන් වහන්සේ වගුරුවන කාලයක් But you must be thirsty for him. නමුත් ඔබ පිපාසයෙන් සිටින්න අවශ්‍යයි ඒ උදෙසා. Hallelujah, hallelujah. Ribosatabazekere. Hallelujah. Hallelujah. Hallelujah. There's a shifting that is taking place in the heavenly realms. ස්වර්ගික තලයේ එසවීමක් සිදු වෙනවා. The speed is beginning to come. වේගය පැමිණෙනවා. Speed, speed. We are going to see people Hallelujah. When it took so long for something to happen. Yam deyak wenna boho kal gatta kali. But suddenly now things will begin to happen. Eka shanen deval wennata suddenly things are happening. Eka shanen deval pani get ready church get ready. Oba sabava sudanam wenna. Get ready. Sudanam wenna. Ready for the greatest move of God. Deviyan wahansege puduma kriyawa siduwena pinisa oba sudanam wenna. The greatest move of the Holy Ghost is about to happen. Deviyan wahansege utumma kriyakaritwe siduwena sudanam. Hallelujah. Don't be entangled with the things of the world. E loke karana tulo oba patalavila sitinnata epa. Don't be a slave to the system of the world. Loke aakarata oba wahal bhaven sitinnata epa. Don't be a slave of money. Oba mudal wala wahalek wenna epa. Because the word of God is given for you. Manda de wachane deela tibenna oba udessai. And the Bible says all things are yours. Bible ekino siyalla obage. Hallelujah. Amen. Hallelujah. Begin to thank him right now. Give him thanks. Give him thanks. Sete boro saraba raka. Oraba santala. Thank you Jesus. Yere bobo santala. Thank you Lord. Every tree. Every tree. Shall bear fruit. Hallelujah. Be excited for Jesus. Be excited for the Lord Jesus. Hallelujah. Hallelujah. Praise God. Praise God. When John the Baptist was on this earth. As he was a forerunner. Oh, idriyan hitiya. You know the Pharisees, they were complaining. Parisivaru own massively. They said, "We are the sons of Abraham." Api Abraham ge putrayan kiyala kiwwa. We don't want anything else. Vena kisima deyak apata avashya naha kiyala kiwwa. But they were not obedient. Own ki karu. They were so proud. Own udaga wiya. They were religious people. Own agamika aya vela sitiya. But John the Baptist said, Yohan Bautista kiwwa. Out of these stones. Me galt walin, me parvata tulin. Out of these stones. Me parvata walin. The Lord is able to make people. Swamin wahanseta puluwan kama thibena manushyan nirmanaya karanna. A generation that who will serve the Lord. Paramparawak deviyan wahanseta sevaya karana. Hallelujah. Hallelujah. The Holy Spirit is determined. Shudatmayanan wahanse. In this year of 2018. 2018 wasare. He is determined. Unwahanse waga bala gannawa. Unwahanse adishthana kar thibena. He is determined to make you and me supernatural. Obat mama suba uttaritara karannata shudatmayanan wahanse adishthana karagena thibena. You are living in an ordinary realm. Oba samanya jeevitayaka gatha karanawa nam. The Bible says we are that living stones now. Oba kiyana e jeevamana gal api kiyala Bible ekiyana. We are that living stones. Bible ekiyana e jeevamana gal api. In 1 Peter chapter 2 verse 5. Eka Petrus devana parichchede passana padaya. He has made us those living stones. Wahanse api e jeevamana gal bawata pat karala thibena. The Holy Spirit has made you a living stone. Shudatmayanan wahanse obawa e jeevamana gal bawata pat karala thibena. Say I am a living stone for Jesus. Oba kiyanna mama Jesus wahanse udesa Hallelujah. Hallelujah. And he's building us together. Unwahanse apeyo godanaganawa ekata. Say I'm a living stone. Oba kiyanna mama jeevamana galak. The Holy Spirit is doing it. Shudatmayanan wahanse e de maatula karanawa. And in these last days. Me avasana kale. God is releasing angels. Devayan wahanse deva dootha. God is releasing angels. Deva doothayan api udesa unwahanse nidahas karanawa. This is the time we are going to see the ministry of angels as never before. Oba dannawada me kale api kavadakwata dakkwata wada e shudatme deva doothayange sewaya bhukti vindinna yanawa. Hallelujah. Hallelujah. There are many many angels. බොහෝ දේව දූතයන් සිටිනවා. And God wants to send them to minister unto us. දෙවියන් වහන්සේගේ කැමැත්තේම දේව දූතයන් අපට සේවය කිරීම සඳහා එවීමයි. May our life will be nothing will be impossible. අපේ ජීවිතේ කිසිම කල නොහැකි කියලා දෙයක්. Supernatural things are going to happen. සුබ උත්තරීතර දේ සිද්ධ වෙනවාමයි. You know just like there was a man called Saul in the New Testament. සෞල් කියලා අලුත් ගිවිසුමේ persecuted the church. සභාවට පීඩා ගෙනව ඔහු. Have you heard of Saul? සෞල් ගැන අහලා තියෙනවද ඔබ? But the Bible says. බයිබලයේ කියනවා. There was a voice from heaven. ස්වර්ගයෙන් යම් කටහඬක් ආවා. There was a voice from heaven. කටහඬක් ආවා ස්වර්ගයෙන්. He says Saul, Saul. Saul, Saul. Why are you persecuting me? ඇයි මගේ සෙනගට ඔබ පීඩා කරන්නේ? Why are you persecuting me? ඇයි ඔබ මට පීඩා කරන්නේ? You know God didn't send a man. දෙවියන් වහන්සේ කිව්වේ නැහැ මිනිස්සෙකුට කියලා. He didn't even send an angel. දේව දූතයෙක්වත් එව්වේ නැහැ. But he spoke from heaven. ස්වර්ගෙන් දෙවියන් වහන්සේ කතා කරා. And this man Saul became the greatest apostle of all time. ඒ සවුල් ඒ කාලේ හිටපු උතුම්ම අපොස්තලවරයා බවට පත් වුණා. He is Paul the great apostle. ඔහු පාවුල් ඒ I tell you in these days. අපොස්තලවරයා මේ අවසාන කාලේ. People that you never thought will be serving God. දෙවියන් වහන්සේට සේවය කරයි කියලා ඔබ කවදාකවත් හිතපු නැති. People who have persecuted the church. සභාවට පීඩාගෙන ආපු අය. They are going to serve the Lord. ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරන්න යනවා. Hallelujah. Sometimes we see on Facebook. අපි Facebook එකේ දකිනවා. In different ways, you know, people persecuting the church. විවිධ ආකාරයට දෙවියන් වහන්සේගේ සභාවට මිනිස්සු පීඩා කරනවා. People who think they are great. ඔවුන් ශ්‍රේෂ්ඨයි කියලා හිතන අය. But the time is coming. නමුත් කාලය පැමිණෙනවා. They will hear the voice from heaven. ස්වර්ගයෙන් ඔවුන් කටහඬක් අසන්නට යනවා. They will hear the voice from heaven. ස්වර්ගයෙන් ඔවුන් කටහඬක් අසන්නට යනවා. Even in your families. ඔබගේ පවුල්වල පවා. Watch out, those people you thought will never be saved. කවදාකවත් ගැලවෙන්නේ නැහැ කියලා ඔබ හිතපු අය. That stubborn husband, that stubborn wife. ඒ මුරණ්ඩු ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන් භාර්යාව වෙන්න පුළුවන් You will see them change. ඔබ දකින්නවා ඔවුන් වෙනස් වෙනවා. Hallelujah because of the supernatural year. සුභ උත්තරීතර වසර නිසා. Because something supernatural is about to take place. සුභ උත්තරීතර දෙයක් සිද්ධ වෙන්න සූදානම්. In your house it's going to about to take place. ඔබගේ නිවසේ දේ සිද්ධ වෙන්න සූදානම්. I tell you in many homes in this church. Yes, man. The supernatural is about to take place. බොහෝ නිවෙස්වල අපගේ සභාවේ Hallelujah just receive it. සිදුවෙන්න සූදානම්. In the name of Jesus. යේසුස් වහන්සේ. Hallelujah. Hallelujah. Mark that man, mark that woman. ඔබ සලකනු කරන්නේ මිනිස්සයා. Because something is about to happen. යම් දෙයක් සිද්ධ වෙන්න සූදානම්. Hallelujah. Hallelujah. You know the Lord says this year there's going to be restoration. දෙවියන් වහන්සේ කියනවා මේ අවුරුද්ද පුරාවට supernatural restoration සුභ උත්තරීතර දේ සුභ restoration ලෙස ප්‍රතිස්ථාපනය වෙනවා කියලා restoration නැවත ප්‍රතිස්ථාපනය වීමක් සිද්ධ වෙනවා hallelujah hallelujah did you hear that ඔබට ඇහුණද ඒ දේ god is able to do it දෙවියන් වහන්සේට කළ හැකි ඒ දේ what the devil has stolen යක්ෂයා හොරකම් කර ඇති දේ what the devil has stolen the money that the devil has stolen from you යක්ෂයා ඔබගෙන් ඒ සොරකම් කරපු මුදල් You are going to get back. ඔබට නැවත ඒ දේ ලැබෙන්න යනවා. You are going to get back the money that the devil has stolen. යක්ෂයා හොරකම් කරපු ඒ මුදල් නැවත ඔබට ලැබෙන්න යනවා. I'm speaking to some people here. මම මෙතන ඉන්න කීප දෙනෙකුට කතා කරනවා. The devil is a thief. යක්ෂයා සොරෙක්. So what he has stolen? ඔහු සොරකම් කරගත්ත දේ. The Lord will supernaturally cause. දෙවියන් වහන්සේ සුභ උත්තරීතර ලෙස. It to come back. ඔබට ඒක නැවත වඩාක් ලබා දෙනවා. Hallelujah. Hallelujah. And God is going to give back your family. දෙවියන් වහන්සේ නැවත වතාවක් ඔබට ඔබගේ පවුල දෙනවා. That the devil has stolen. යක්ෂයා සොරකම් කරපු ඒ පවුල්. God is going to give back. දෙවියන් වහන්සේ ඔබට නැවත ලබා දෙනවා. Those relationships that the devil has stolen. ඒ සම්බන්ධතා යක්ෂයා විසින් සොරකම් කරනු ලැබපු. This year they are going to be restored. මේ අවුරුද්දේ ඒවා ප්‍රතිස්ථාපනය වෙනවා. Did you hear that? සමග කිරීමක් සිද්ධ වෙනවා මේ අවුරුද්දේ. The health that the devil has stolen. යක්ෂයා සොරකම් කරපු ඒ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය නිරෝගී සුවය. The health, divine health is going to come back to you. දිව්‍යමය සුවය නැවත ඔබට පැමිණෙනවා. Hallelujah. Hallelujah. If the devil has stolen your health. යක්ෂයා ඔබගේ ඒ සෞඛ්‍ය තත්ත්වය සොරකම් කළා තිබෙනවා නම්. This year look out. මේ අවුරුද්ද ඔබ හොඳින් බලන්න. God is going to give back your health. දෙවියන් වහන්සේ නැවත වාරයක් දෙනවා ඔබට. Supernaturally. නිරෝගී සුවය සුභ උත්තරීතර ලෙස. Hallelujah. Come on receive it says. ඔබ ඒ දේ ලබා ගන්න. Hallelujah. Hallelujah. And the Lord is saying. දෙවියන් වහන්සේ ඔබට කියනවා. The Lord is saying to me. දෙවියන් වහන්සේ කියනවා. Supernatural supply. සුභ උත්තරීතර සැපීම. Supernatural supply. සුභ උත්තරීතර සැපීම. Wonderful supply. පුදුමාකාරයේ සැපීම. Continuous supply. දිගින් දිගටම සැපීම. And we have made a beautiful song as well. අපි අලංකාර ගීතිකාව. Of the seven supernatural areas. ඒ සුභ උත්තරීතර ක්ෂේත්‍ර හත. Seven areas where the supernatural things are happening. ඒ සුභ උත්තරීතර දේ සිදු වෙන්න පුළුවන් ඒ ක්ෂේත්‍ර හත පිළිබඳව. Number 1 supernatural supply. සුභ උත්තරීතර සැපීම. Number 2 supernatural strength. සුභ උත්තරීතර ශක්තිය. You are not going to be feeble this year. දුර්වලව සිටින්න යන්නේ නැහැ ඔබ මේ අවුරුද්දේ. Don't say I'm getting more feeble. වඩ වඩා දුර්වල වෙනවා කියලා කට ඇරලා ඔබ කියන්නවත් එපා. Because supernatural health energy is going to come to you. සුභ උත්තරීතර ශක්තිය ඔබ වෙත පැමිණෙනවා. Supernatural knowledge. සුභ උත්තරීතර දැනුම. Supernatural insight. ඒ සුභෞත්තරීතර දැනගැන්ම ඒත්තු ගැනීම. Supernatural wisdom. සුභෞත්තරීතර ප්‍රඥාව. Hallelujah. Number 6 supernatural ability. සුභෞත්තරීතර හැකියාව. Number 6 supernatural ability. සුභෞත්තරීතර හැකියාව. Number 7 හත්වෙනි දේ. Supernatural health. සුභෞත්තරීතර සුවය. Hallelujah. These are the 7 things you are going to receive. මේ කාරණා හත ශේත්‍ර හත තුල තමයි. It covers everything about you. ඔබ පිළිබඳ සියලු දේ. Once again, shall you say it once again? Supernatural supply. සුභෞත්තරීතර සැපීම නුඹට. Supernatural strength. සුභෞත්තරීතර ශක්තිය. Supernatural knowledge, yes. සුභෞත්තරීතර දැනගැන්ම. Supernatural insight. සුභෞත්තරීතර ඒත්තු ගැනීම. Supernatural wisdom. සුභෞත්තරීතර ප්‍රඥාව. Supernatural ability. සුභෞත්තරීතර හැකියාව. Supernatural divine health. සුභෞත්තරීතර දිව්‍යමය සුවය මගේ. Hallelujah. Hallelujah. Hallelujah. So supernatural supply. සුභෞත්තරීතර සැපීම. This morning as I was praying. මේ උදෑසන මම ආඥා කරනකොට. The Lord gave me a word. දෙවියන් වහන්සේ මට වචනයක් දුන්නා. He said this year මේ අවුරුද්දේ my people are not going to live in rented homes anymore. මාගේ සෙනග කුලියට ගෙවල් වල ඉන්න යන්නේ නැහැ මේ. Because I am providing for them. මන්ද මම සපයන නිසා. Their own homes. Hallelujah. ඔවුන්ගේම නිවෙස්. Ownership is being transferred to you. ඒ අයිතිය ඔබට පවරනවා. Wealth is being transferred to you. ධනය ඔබට පවරනවා. Hallelujah. You have to receive. ඔබට පවරනවා. ඔබ මේ දේ ලබන්න. Hallelujah. Lands are being owned by you. ඉඩම් ඔබ සතු වෙන්න යනවා. And houses are going to come to you. නිවෙස් ඔබ වෙතට පැමිණෙනවා. ඔබගේ අයිතියට. Hallelujah. Are you receiving this? Come on. ඔබ මේ දේ ලබනවද? Are you receiving this? Come on. ඔබ ලබනවද මේ? And you might ask, how can this happen? ඔබ හිතන්න පුළුවන් කෙසේද මේ දේ? It's not by might. බලෙන්වත් නෙවෙයි. It's not by power. ශක්තියෙන්වත් නෙවෙයි. It is by my spirit, says the Lord. මාගේ ආත්මය කරන කොටගෙනයි. Hallelujah. If you can receive it, you can have it. ඔබ ආත්මයට ලබා ගත්තොත් ඒ දේ ඔබ ලබනවාමයි. If you can see it, you can have it. ඔබ ඒ දේ දැක්කොත් ඔබ ඒ දේ ලබනවාමයි. If you can say it, you can have it. ඔබ ඒ දේ මුඛයෙන් ප්‍රකාශ කරොත් ඔබ ඒ දේ ලබනවාමයි. Hallelujah. Hallelujah. Shall we rise to our feet? Hallelujah. අපි rise to our feet. අපි සියලු දෙනාම නැගී සිටින්න. Rise to our feet. සියලු දෙනාම නැගී සිටින්න. Praise the Lord. ප්‍රශංසා වේවා. Hallelujah. Hallelujah. Something is happening. Yam deyak siddha wenawa. This is our year of the supernatural. Me mage suba uttaritara wasarai. This is your year of the supernatural. Me mage suba uttaritara wasarai. Praise God, praise God forevermore. Prashansa veva. Praise God forevermore. Hallelujah, Sister Cynthia. God says, I will strengthen you. Amen. My strength is coming to you. Amen. Do not give up. For I, the Lord, have seen your labor of love, your faithfulness, your commitment, and I will never fail you. For my hand is upon you strong, says the Lord. Be strong, says the Lord. I will strengthen you once more and give you health. No weapon fashioned against you shall prosper. Hallelujah. My angels have been dispatched. My healing angels have been dispatched to minister unto you. Oh, glory to Jesus. Give him thanks. Just lift up your hands and give him praise. Anyone sick in the house? ගුණ ගෘහෙහි යම් කෙනෙක් රෝගීව සිටිනවද? The Lord says. දෙවියන් වහන්සේ කියනවා. That is not of me. ඒ මාගෙන් නෙවෙයි. For I have given you health and wholeness. මම ඔබට නිරෝගී සුවය සම්පූර්ණත්වයේ දෙන්නේ. ඔබ ශක්තිමත්ව සිටින්න. Do not give up. ඔබ අත්හරින්න එපා. Because my spirit has been given to live inside of you. මාගේ ආත්මය ඔබට දීලා තිබෙන්නේ ඔබ තුල ජීවත් වෙන්න. The same spirit that raised Jesus from the dead. යේසුස් වහන්සේව මළවුන්ගෙන් නැගිට්ටවා ඔබේ මම ආත්මය. The same spirit that raised my son Jesus. මාගේ පුත්‍රයා යේසුස් වහන්සේව නැගිට්ටවා. Is living inside of you. ඔබ තුල ජීවත් වෙනවා. And you are strengthened. ඔබ ශක්තිය ලබනවා. My son, my daughter, I am strengthening you today. මාගේ පුත්‍රයා මාගේ දියණිය මම ඔබව ශක්තිමත් කරනවා. Hallelujah. Don't give up. ඔබ අත්හරින්න එපා. The Lord says Your prayers have been heard. ඔබගේ යාඥාව දෙවියන් වහන්සේට ඇසී ඇත. Your prayers have been heard. ඔබගේ යාඥාව දෙවියන් වහන්සේට ඇහෙලා තිබෙනවා. Some of you are thinking God has not heard my prayer. සමහර අය හිතනවා දෙවියන් වහන්සේ මගේ යාඥාව අසන නැහැ කියලා. The Lord is not slow to answer your prayer. දෙවියන් වහන්සේ ඒ පහසුබට වෙන්නේ නැහැ ඔබගේ යාඥාවට පිළිතුරු දෙන්නට. He has already answered your prayer. දෙවියන් වහන්සේ ප්‍රමාද වෙන්නේ නැහැ දැනටමත් පිළිතුරු දීලා ඉවරයි ඔබගේ යාඥාව. Receive it from your spirit. ඔබගේ ආත්මයට ලබා ගන්න. See it in your spirit. ඔබගේ ආත්මෙන් දකින්න ඔබ. See the glory of God in your life. දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ ජීවිතේ ඔබ දකින්න. See the glory of God in your life. දෙවියන් වහන්සේගේ මහිමය ඔබගේ ජීවිතේ ඔබ දකින්න. Don't look around and see what is happening. ඔබ වටපිට බල බල ඔබ වෙන්නේ මොනවද කියලා බල බල ඉන්න එපා. See with the eyes of your spirit. ඔබගේ ආත්මික ඇස් වලින් ඔබ දකින්න. You have been made the glory of God. දෙවියන් වහන්සේ සගේ මහිමේ ඔබයි hallelujah amen begin to thank him right now ඔබ ස්තුති කරන්න දෙවියන් වහන්සේට just thank him ඔබ දෙවියන් වහන්සේට ස්තුති කරන්න there's nothing impossible for the lord දෙවියන් වහන්සේට කළ නොහැකි දෙයක් නැහැ oh there is nothing impossible දෙවියන් වහන්සේට කළ නොහැකි කිසිම දෙයක් with god all things are possible දෙවියන් වහන්සේ සමග සියල්ල කළ හැකි it doesn't say to god all things are possible දෙවියන් වහන්සේ විසින් සියල්ල කළ හැකි කියලා කියන්නේ he says with god දෙවියන් වහන්සේ සමග So that means you and God together. ඒ කියන්නේ ඔබයි දෙවියන් වහන්සේයි කැටුව. He wants a partner in you. ඔබත් එක්ක පංගුකාරීත්වය දරන උන්වහන්සේ. You and God. ඔබයි දෙවියන් වහන්සේ. Are unbeatable team. පරාදන්න බැරි කණ්ඩායම. Supernatural team. සුබෞත්තරීතර කණ්ඩායම. Supernatural team. සුබෞත්තරීතර කණ්ඩායම. You can do all things with God. දෙවියන් වහන්සේ සමග ඔබට සියල්ල කළ හැකි. Hallelujah. Hallelujah. Praise God, praise God. ප්‍රශංසා වේවා. Let's speak in tongues for a few minutes. අපි බොහෝ තරම් නෙවෙයි බරකරබා බසාතා. සොකෝ බසිකරබා. එන්ටබසෝතරබු. සොකෝ ඉරබබෝසතරබා. Binto boskoraba yeterebo Onchila bozarabo bozotor Oh glory to Jesus Mahimeo bozolo boyetoraba yeterebo Onchila baye Ora zento mozentarala Hallelujah Hallelujah tarala Oh we worship anato Namaskar We worship we worship we worship Namaskar weva swamini Oh Lord of Lords King of Kings Swamin ge swamini Hey, just lift up your hands. Receive your miracle even right now. Receive your healing even right now. Hallelujah. The Lord commands a blessing to you. Hallelujah. Hallelujah. Mighty is your name. Erebe bozo daraba zikere bobo Yenta mambo zonturulo Come on sing worship team Erebe masarara Erebe yantere mosho Erebe se Oh, nimaskahe How great Yes, your name. Queremos ser. Thank you, Lord. Rabba babo shat. Sing your own song. Yes. Rabba shat. Babo shara babo shat. Oh, oh, oh. Oh, oh, oh.